අපි බොහෝ නොකරපු දේවල් කරන පිණිස මේ වසරේ. To be taking on more things in the spirit than we have taken on before. ආත්මිකව මේට කලින් නොකරපු දේ අපි කරන පිණිස. To be serving more than we have done before. අපි කිසි දවසක සේවය නොකරපු ආකාරයෙන් සේවය කරන පිණිස. We will be doing more things in the spirit than we have done before. ආත්මිකව මේට පෙර නොකරපු දේ අපි ආත්මිකව මේ වසරේ කරන පිණිස. Now just like in the swimming pool, the minute you go out of your depth, you think, oh. හරියට පිහිනුම් තටාකයේ ඔබ ඒ ගැඹුරු ස්ථානයට යන්න ඕන මෙනතියදී වගේ There will be times this year when we have to do something in the church or pastor asks us to do something or your cell leader asks you to do something or the Holy Spirit asks you to do something and you go මේ වසරේ යම් අවස්ථාවන් තියේ සමහර විට ඔබට පාස්ටර් කියයි මේ දේ කරන්න ඕනේ එහෙමත් නැත්නම් ඔබේ නායකයා කියයි එහෙමත් නැත්නම් සුදාත්මයන් වහන්සේ කියයි මේ දේ කරන්න කියලා එවිට ඔබ මේ ආකාරයෙන් හිතන්න පුළුවන් right at that moment I want you to remember aha ඒ වෙලාවේදී ඔබ මතක් කරගන්න අවශ්‍යයි I'm going from the shallow end into the deep end දැන් මම අර නොගැඹුරු ස්ථානෙන් දැන් ගැඹුරු ස්ථානයට ඇතුල් වෙන්න යන්නේ hallelujah the thing is actually to swim in the deep end isn't hard ඇත්තටම කාරණාව ඇවිල්ලා ඒ ගැඹුරු ස්ථානේ පිහිනුම ඉතා මත් ලෙහෙසි just move your arms and your legs a bit and you're fine ඔබේ අත ඔබේ කකුල් ඔබ පොඩ්ඩක් සෙලවුවොත් ඒක ඉතාමත්ම and because we have a natural ability to want to survive even if we go down we'll come up again because we have a natural ability to want to survive even if we do go down we'll come up again අපිට ඒ සහජ හැකියාවක් තිබෙනවා අපි ඒ බය නිසා ගැඹුරට අපි ඇතුළට යනකොට ඉබේම අපි උඩට එන්න පුළුවන් හැකියාවක් තිබෙනවා අපි තුල. Okay so this year you are going deeper and it's that first step that is the worst. Once you have done that first step, God is just going to take you deeper and deeper and further and cause you to be more and more fruitful and triumphant throughout this year. මේ වසරේ ඔබ ගැඹුරින් ගැඹුරට දෙවියන් වහන්සේ අරගෙන යන්න යනවා පියවරෙන් පියවර ඔබ ඒ විශිෂ්ටත්වයට ශ්‍රේෂ්ඨත්වයට විජයග්‍රහණයට දෙවියන් වහන්සේ ඒ තුල ගෙන යන්න යනවා. We cannot sit and watch triumph. We have to be part of triumph. අපි විජයග්‍රහණය ඒ වාඩි වෙලා බලන් ඉන්න නෙමෙයි අපි ඒකේ කොටසක් වෙන්න අවශ්‍යයි. Okay so get ready to go deep. ඒක නිසා ඔබ සූදානම් වෙන්න ගැඹුරින් ගැඹුරට යන්න. Because you will be doing things, going places you have not done before. මොකද ඔබ මීට පෙර නොකරපු දේ නොගිය ස්ථානවල දෙවියන් වහන්සේ ඔබව ගෙන යන්න යනවා. Turn to the person next to them and say get ready to go deep. ඔබ අසල සිටින කෙනාට හැරිලා කියන්න ගැඹුරට යන්න සූදානම් වෙන්න කියලා. Hallelujah. Amen. Are you ready? Get ready to go deep, girl. Get ready to go deep. Hallelujah. Amen. Right. Now today I want to talk to you on keys for living. අද දවසේ ඔබත් සමග මම කතා කරන්න යනවා ජීවත් වීම උදෙසා යතුරු පිළිබඳව. At the beginning of the year we need our foundation stones and this is a sermon of foundation stones, keys for living. මේ වසර ආරම්භයේ අපට යම් අඩිතාලමක් අවශ්‍යයි ඒක නිසා මේව ඇවිල්ලා අපේ ඒ ජීවිතයට අඩිතාලමක් වෙන්න යනවා. Have you ever lost the door key? ඔබ කිසියම් දවසක ගෙදර දොරේ අතුරක් නැති වෙලා තිබෙනවද? And who has a box of spare keys in their house? කී දෙනෙකුට තියෙනවද අමතර යතුරු පෙට්ටියක්? And there's about 1,000 keys in there. නාහක් විතර යතුරු එකක් තියෙනවා. Now you've lost your door key, so you have to go through every single one of these ones in the box to find the key that will open the door. දැන් ඔබ ගෙදර යතුරු නැති වෙලා මේ 1000න් එකක් හොයාගන්න ඕනේ ගෙදර දොර අරින්න පුළුවන් වෙන එක. Right? Okay, today we're going to talk about 3 keys for living that will open doors and for us to be successful in this year of triumph. අද දවසේ ජීවත් වීමට යතුරු තුනක් ගැන අපි කතා කරන්න යනවා අපේ ජීවිතයේ ඉදිරියට ගෙන යන්නට සාර්ථක ලෙස ජීවත් වෙන්නත් හැකිවන. And the first key පළවෙනි යතුර නම් is living in the word. දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවත් වීම තමයි පළවෙනි යතුර. This year if we're going to go deep, this year if we're going to enjoy this year of triumph, we have to live with the word. අපි මේ වසරේ ගැඹුරට යන්න නම් අපි අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ වචනයත් සමග ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ අපි විජයග්‍රහණය තුළට ගමන් කරන්න. There's a great verse in Acts chapter 20 verse 32. ක්‍රියා 20:32 වෙනි පදේ කියනවා. And we've said it so many times but it is a foundation stone. It's in Rhapsody so much this month. It's a foundation stone for us. ඒක කිහිප වතාවක් අපි කියවලා තිබෙනවා. ඒක ඇවිල්ලා ඒ foundation. Attivaram gala. Yeah. Now I commit you, this is Paul speaking to a group of Christians who he knows he won't see again. Paul කතා කරනවා මේ ඔහුට නැවත මුණ නොගැසෙන ඒ කණ්ඩායමකට. He has built them up in the word of God, he has formed a church, he has trained them. He has released leaders. ඔවුන් දෙවියන් වහන්සේ ඔහු දෙවියන් වහන්සේගේ වචනය ඔවුන්ට උගන්ලා තිබෙනවා ඔවුන් පුහුණු කර තිබෙනවා ඔවුන්ව නායකයන් බවට පත් කර තිබුණා. One of the final things that he says to them ඔවුන්ට කියන අවසානයේදී කියනවා යම් කාරණාවක් තමයි මේ. Is this? මේක තමයි කියන්නේ. Now I commit you to God. දැන් දෙවියන් වහන්සේට ඔබව මම බාර කරනවා. And to the word of his grace. උන්වහන්සේගේ අනුග්‍රහය නැමැති වචනයට. That is able to build you up. ඔබව ගොඩනගන්න පුළුවන් වචනයට and give you an inheritance among those who are being saved. ඒ ගැලවීම ලැබුවා වූ මිනිසයන් අතරේ උරුමය ලැබෙන පිණිස. Paul committed them to God and to the word of his grace. පාවුල් දෙවියන් වහන්සේටත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයේ වචනයටත් මේ මිනිසයන්ව කැප කරනු ලැබුවා. He entrusted them to the word of God's grace. දෙවියන් වහන්සේගේ වචනය නැමැති අනුග්‍රහයට ඔවුන්ව ඇතුල් කරා. God's grace is not a harsh thing. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඇවිල්ලා ඒ තරවටු කරන්නව ස්වභාවයෙන් තිබෙන දෙයක් නෙමෙයි. God's grace is not a legalistic thing. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නීතිමය දෙයක් නෙමෙයි. God's grace is kindness. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඇවිල්ලා කරුණාවන්තකමයි. It's generosity. ඒක ඇවිල්ලා ත්‍යාගශීලී. It's life to us. ඒක අපිට ජීවනය එකතු කරනවා. And Paul committed this group of people to the word of God's grace. පාවුල් තුමා මේ කණ්ඩායම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නැමැති වචනයට බාර කරනු ලැබුවා. Because he knew that the word of God could build them up. මන්දහු දැනන් සිටියා මේ මිනිසයන්ගේ ජීවිතය දෙවියන් වහන්සේගේ වචනයට ගොඩනගන්න පුළුවන් බව. He knew that the word of God could make him them strong. උදැනන් සිටියා දෙවියන් වහන්සේගේ වචනය ඔවුන්ව ශක්තිමත් කරන්න පුළුවන් බව. We can go around so many different countries and you can see half built houses, right? අපිට ඒ බොහෝ ස්ථානවලට ගියොත් දකින්න පුළුවන් බාගෙට නිම කරපු ඒ නිවෙස්. Got a great example right over there. අපිට හොඳ උදාහරණයක් තිබුණා හැපැත්තේ. Not for long. That one's getting fixed. ඒ ගොඩ කාලයකට නෙමෙයි ඉක්මනින්ම ඒක අවසන් වෙන්න. But how many years has that been standing there half done? කොච්චර වසර ප්‍රමාණයක් ඒ ආකාරයෙන් ස්ථානයේ තිබුණාද මේක? These wonderful iron poles getting rusty. High into the sky e loku yakada kambi kuru tiena meva wagala paasi bendila e wage tiyenawa like there were great plans there loku salasmak tibila tibenawa but nothing's been done about it namuth e gena kisi deyak karala tibila neha somebody has to put in the effort to build it kawuru hari ekata e wæyamak daranta one eka goda naganta because at the moment surely that is not a grand building දැනට අපි දකින ආකාරයේ ඒක අලංකාර මේ බිල්ඩින්ග්ක් නෙමෙයි. And we can pray all we like. අපිට ගොඩක් යාඥා කරන්න පුළුවන්. And we can fast all we like. අපිට නිරාහාරව ඉන්න පුළුවන්. And we can imagine all we like. අපිට සිතන්න පුළුවන් මොකක් මොන වගේ තියෙයිද කියලා. But until a contractor actually comes in and starts to build it, nothing's going to happen. ඇත්තටම කොන්ත්‍රාත්කරුවෙක් පැමිණලා ඒක ගොඩනගන්න පටන් ගන්නකන් කිසි දෙයක් සිදු වෙන්න යන්නේ නැහැ. Now last night we were talking to a contractor. ඊයේ දවසේ රාත්‍රියේ අපි ගොඩනැගිලි කරුවෙකුට කතා කරා. Year of triumph for that building this year. දැන් මේ වසරේ මේ දේ පටන් ගන්න යනවා. Amen. Hallelujah. Yeah, you pray for it now. Pray for action to happen. දැන් යාඥා කරන්න ඒක ගැන. Okay? But God knows that the word of God can build us up. දෙවියන් වහන්සේ දන්න උන්වහන්සේගේ වචනයට අපිව ගොඩනගන්න පුළුවන් බව. Can make us complete, can make us strong and can make us useful. අපිව සම්පූර්ණ කරන්නටත් ශක්තිමත් කරන්නටත් අපිව ප්‍රයෝජනෙට ගත හැකි දෙයක් කරන්නටත් පුළුවන් වෙන බව. And the word of God can give us our inheritance. දෙවියන් වහන්සේගේ වචනයෙන් පුළුවන් අපිට අපේ උරුමය ලබා දෙන්න. If my father writes me a check. මගේ තාත්තා මට චෙක් පතක් ලිව්වොත්. For 1 lakh, right? ලක්ෂයකට. And he gives it to me. මට දුන්නොත් ඒක? Or I give it. Yeah, he gives it to me. And I keep it and I say, "Ha, look at my check." ඒක මම තියාගෙන ආ බලන්න මගේ චෙක් එක දිහා. Look at my check. Look what my daddy gave me. බලන්න මගේ තාත්තා මට දුන්න චෙක් එක. And I can even actually frame it and put it on the wall in my house and say, look what my dad gave me. ඇත්තටම ෆ්‍රේම් කරලා බිත්තිය ගහලා කියන්නත් පුළුවන් බලන්න මගේ තාත්තා මට දුන්නා. I'm so special. My daddy gave me a මම ඉතාමත්ම විශේෂ ඒක නිසා ලක්ෂයකට එක අම්මට දුන්නා කියලා. And I can polish it every day. ඒක හැමදාම පොලිෂ් කරන්නත් පුළුවන්. And I could change the frame every year. ෆ්‍රේම් එක හැම අවුරුද්දෙම වෙනස් කරන්නත් පුළුවන්. And I could make the frame bigger and bigger and grander every year. ලොකු සහයිට වඩා අලංකාර ෆ්‍රේම් හදලා දාන්න පුළුවන්. Would that be any good? ඒක යහපත්ද? Would it be any good? ඒක හොඳයිද එහෙම? Would it be any good? No, it'd be absolutely no good at all. Because I have to take that check and I have to take it off the wall, stop talking about it and stop looking at it and cash it. ඒක ගැන බලන එක, ඒ බිත්තිය තබන එක, ඒක නවත්තලා ඒක අරගෙන ඒක මේ මුදල් බවට පරිවර්තනය කරගන්න අවශ්‍යයි. Once I've cashed the check, then the money is mine and it is useful to me. මම ඒක ඒ ලබා ගත්තයින් පස්සේ ඒ මුදල් මට ප්‍රයෝජනෙට ගත හැකි වෙනවා. It is like when we read the Bible, we are cashing the check, we are receiving that inheritance that God has for us. හරියට අපි බයිබලයේ කියවනකොට අපි ඒ වචන ලබා ගන්නවා හරි චෙක්පත ලබා ගන්නවා වගේ අපේ ජීවිතේට. We are taking hold of our inheritance. අපි ඒ අපේ උරුමය අත්පත් කරගන්නවා. We're not just knowing about it, we're not just talking about it, we're not just showing off about it, but we're actually making it. අපි ඒ ගැන දැනගන්නවා විතරක් නෙමෙයි කතා බහ කරනවා විතරක් නෙමෙයි අනිත් අයට පේන්න දේවල් කරනවා විතරක් නෙමෙයි අපි ඇත්තට මේකේ උරුමය අත්පත් කර ගැනීමක්. This year we have to be people of the word. මේ වසරේ අපි වචනේ මිනිසයන් විය යුතුමයි. Decide now. I am going to read the Bible every day. දැන්මම ඔබ තීරණය කරන්නට මම හැම දවසකම වචනේ කියවන්න යනවා කියලා. Rhythm is a great tool for us to understand the Bible. යථාර්ථයේ රිද්මය අපිට ඉතාමත්ම අනර්ග ආයුධයක් දෙවියන් වහන්සේගේ වචනය තේරුම් ගන්නට. Decide now you are going to read the Bible in a year. Or if that's too much, read the Bible in 2 years. දැන්මම ඔබ තීරණය කරන්නට යථාර්ථ රිද්මේ කියවීමේ සැලසුමට අනුව අවුරුද්දක් ඇතුළත එහෙම නැත්නම් ඔබට අපහසු වෙන අවුරුදු දෙකක් ඇතුළත බයිබලයේ කියවලා නිම කරන්න. I know anybody saying, ah, බලන්නකෝ. පළවෙනි ජනවාරි ගිය. ඊළඟවරුදක් මම පටන් ගන්න. I don't want anybody saying, look, the 1st of January is past. I can't start the Bible in the year now. I'll start it next January. Okay? I want you to take this seriously. We need to be people of the word. Start today. බැරෑරුම් ලෙස මේක ගන්න අපි වචනේ මිනිසයන් විය යුතුයි අද දවසේ ඔබ පටන් ගන්නට. And if you miss a day, ඔබ දවසක් ඔබට අතපසු වුණොත්, listen really carefully. හොඳට ඔබ මේ දේ අහගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. Okay, if you miss a day, you can catch it up, or if you just miss a day of reading the Bible and you just go on to the next day when you start reading, that is fine. ඔබට එක දවසක් අතපසු වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබට හැකි වෙලාවකට ඒක නැවත කියවන්න පුළුවන්. ඒ දවසෙන් පස්සේ ඊළඟ දවසේ තිබෙන දේ ඔබ දිගටම කියවගෙන යන්න. But make a decision. I am going to be a person of the word. This year. නමුත් ඔබ තීරණය කරන්නට මේ වසරේ මම වචනේ මිනිසෙක් වෙන්න යනවා කියලා. There's a verse in Psalm 119 verse 105. ගීතාවලියේ 119:105 සඳහන් වෙනවා. It says your word is a light unto my feet and a lamp unto my path. ඔබගේ වචනය මාගේ පාදයට පහනක් මාවතට එළියක් If we don't have the word of God, we have no light. අපිට දෙවියන් වහන්සේගේ වචනේ නැත්නම් අපිට ආලෝකයක් නැහැ. I don't know if you've ever been camping. Have you been camping in a tent? Outside in the night ඔබ එක් tent කූඩාරමක් ඇතුලේ ඉඳලා තිනවද කැම්ප් එකකට ගිහිල්ලා I have been camping පාසලේ ඉඳලා තිනවා and one of the most important things you take with you when you go camping is a torch ඔබ ඒ යනකොට කැම්ප් එකකට කඳවුරකට ඔබ ගෙනියන වටිනාම දේ තමයි ඒ ටෝච් එකක් right because otherwise you can't see anything එහෙම නැත්නම් ඔබට කිසි දෙයක් පෙනෙන්න යන්නේ නැහැ And if you're getting up early morning or before it's light, which is quite easy in England because it gets dark, it stays dark for longer. If you haven't got a light, you can put all your clothes on and you think you're all matching. And then when the light comes on, you suddenly find you've got a blue sock and a red sock. You've got your grey trousers on and your pink t-shirt and an orange, and nothing is matching. ඔබට ඒ ආලෝකයක් තිබුණේ නැත්නම් කඳවුරකට ගිය වෙලාවකදී ඒ අඳුරේදී ඔබ කුමන හෝ ඇඳුමක් ඇඳගෙන ඒ ආලෝකය පැමිණි වෙලාව තමයි ඔබට තේරෙන්නේ ඔබ පාට දෙකේ මේස් දාගෙන ඉන්නවා නොගැලපෙන ඒ ඇඳුම් ඇඳගෙන ඉන්නවා කියලා. Nothing is matching at all. Why? Because you couldn't see what you were doing. කිසි දෙයක් ගැලපෙන්නේ නැහැ කියලා ඔබට තේරෙන්න මන්ද ඔබ දැක්කේ නැහැ ඔබ කුමක්ද කරන්න කියලා. And if you want to go to the toilet in the night and you haven't got a torch, very interesting. ඔබට ඒ බාත්รูම් එකට යන්න අවශ්‍ය වෙලාවෙදී ඔබ ගාව ටෝච් එකක් තිබුණ නැත්නම් හරි ප්‍රශ්නයක් වෙනවා. You don't know where you go to the loo. ඔබ දන්නේ ඔබ මොකද්ද කරන්න කියලා. Because you can't see anything, right? ඔකට ඔබට කිසි දෙයක් පේන්නේ නැති නිසා. But when you have a light, you can see what you're wearing. And you can see where you're going. නමුත් ඔබට ආලෝකයක් තිබෙන විට ඔබ දන්නවා ඔබ මොනවද අඳින්නේ කියලා ඔබ දන්නවා ඔබ කොහෙද යන්නේ කියලා. And God's word shows us who we are. දෙවියන් වහන්සේගේ වචනය අපිට පෙන්눔 කරනවා අපි කවුද කියලා. And God's word shows us where to go. දෙවියන් වහන්සේගේ වචනය අපිට පෙන්눔 කරනවා අපි කොහෙටද යන්න ඕනේ කියලා. God's word shows us how to go, whether to go that way or over the stone or round the stone. It shows us. දෙවියන් වහන්සේ වගේම අපිට පෙන්නනවා කොහොමද අපි යන්න ඕනේ වටින් යන්න ඕනද උඩින් යන්න ඕනද කොතනින්ද යන්න ඕනේ කියලා උන්වහන්සේ අපිට පෙන්නනවා. God's word is a light for us. දෙවියන් වහන්සේගේ වචනය අපට ආලෝකයයි. And as we spend time in the word of God this year, things will just become clear. මේ වසරේ ඔබ අපි දෙවියන් වහන්සේගේ වචනයට කාලය යොමු කරන විට දේවල් ඉතාමත්ම පැහැදිලි ලෙස අපට පෙනෙන්න යනවා. Amen. Hallelujah. Spend time in the word. දෙවියන් වහන්සේගේ වචනය සමග ඔබ කාලය ගත කරන්න. The first key for living is living in the word. ජීවත් වීමට ප්‍රධාන යතුර නම් ඇවිල්ලා පළවෙනි යතුර දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවත් වීමයි. The second key for living දෙවෙනි යතුර ජීවත් වීම උදෙසා is living in the spirit. ඒ ආත්මයෙන් ජීවත් වීමයි. Living in the spirit. ආත්මයෙන් ජීවත් වීමයි. I had a wonderful time with the ladies on Thursday prayer. ඒ බ්‍රහස්පතින්දා දවසේ ආඥාව තුල ඒකාන්තවන් සමග අනර්ග කාලයක් ගත කරා. This was one of the verses that we looked at. අපි බලපු එක පදයක් තමයි මේ පදය. For though we live in the world, we do not wage war as the world does. අපි ලෝකේ ජීවත් වුණත් ඒ ලෝකේ ආකාරයේ සටනක් නෙමෙයි අපි කරන්නේ. You do get your Bible if you need it. The weapons we fight with are not the weapons of the world. On the contrary, they have divine power to demolish strongholds. මක්නිසාද අපි මාංශය හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධ නොකරමුව මක්නිසාද අපේ යුදායද මාංශික නොවේය. Is that 3 and 4? නොවේ එහෙත් ඒවා බලකුට බෙඳහැලීමට දෙවියන් වහන්සේ ඉදිරිපිට බල සම්පන්නය. Right. How does when the world has a problem, what does the world do? ලෝකයට යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් ලෝකය අය කොහොමද ඒකට මුහුණ දෙන්නේ? We'll have a meeting about it and we'll talk about it. මේක ගැන අපි රැස්වීමක් තියලා මේක ගැන කතා කරන්න ඕනේ. Right, if somebody hits you, you hit them back. කවුරු හරි ඔයාලට ගැහුවොත් එයා අනිත් පැත්තට ගහනවා. Right, that's what the world does, right? එහෙම තමයි ලෝකය අය කරන්නේ. If somebody shouts at you, what do? You shout back. කවුරු හරි ඒ ලෝකෙ කෙනෙකුට කෑ ගැහුවොත් එයා නැවත ඒ කෙනාට කෑ ගහනවා. If somebody takes something from you, you take something from them. කවුරු හරි ඒ කෙනාගෙන් යමක් ගත්තොත් ඒ කෙනාගේ දෙයක් උත් ගන්නවා. Right? That is how the world deals with situations. ඒක තත්වයන් වලට මුහුණ දෙන්නේ ප්‍රතිචාර දක්වන්නේ ලෝකයේ මේ ආකාරයට. It's kind of a tit for tat kind of thing, if that makes sense in English, that will make sense. Tit for tat means you do this, I'll do that. එකට එක කරනවා ඒ වගේ. And how can I get one over on you? කොහොමද යාට වැඩි යමක් මම යාට රිදෙන්න කරන්නේ? But what does this say? මේකේ මොකක්ද පැහැදිලි කරන්නේ? The weapons we fight with are not the weapons of the world. අපි සටන් කරන්නා වූ යුද ආයුධ ඒ ලෝකයේ ආකාරයව නෙමෙයි එහෙමත් නැත්නම් මානසික නොවේ. They are not carnal. ඒවා මානසික නෙමෙයි. Pastor Rashan talked on this last week when he talked about the two trees in the garden, right? ගිය සතියේ කතා කරා ඒ උයනේ තිබුණා වූ ගස් දෙක ගැන. Carnality is when we live from our senses. ඒ මානසිකයි කියලා කියන්නේ අපේ පංච ඉන්ද්‍රියන් කරනකොටගෙන අපි ජීවත් වීමයි. With what we think, with what we feel. අපි සිතන අපිට දැනෙන දේවල් මත. With what we want. අපිට අවශ්‍යයි කියලා හිතන දේවල් මත. With our desires. අපේ කැමැත්ත අනුව. That is carnal. ඒක තමයි මානසිකයි කියලා කියන්නේ. It's from the level that we see in front of us. අපි ඉදිරියේ අපි දකින මට්ටමට තමයි අපි දේවල් කරන්නේ. But the weapons we fight with are not කානෝ නමුත් අපේ සටන් කරන්න වූ යුද මානසික ඒවා නොවනවා කියලා මේ ස්ථානයේ කියනවා they are not from our senses අපේ පංච ඉන්ද්‍රියයන්ගෙන් නෙමෙයි අපි සටන් කරන්නේ they are not from our minds අපේ මනසින් නෙමෙයි the weapons that we have divine power අපිට තිබෙනා වේ යුද වල ඒ දිව්‍යමය බලයක් තිබෙනවා hallelujah the weapons that we have divine power අපිට තිබෙන යුද තුල දිව්‍යමය බලයක් තිබෙනවා isn't that incredible ඒක ඉතාමත් මනර්ගයි නේද we can be going on a bus and we can be looking like every single other person in the bus but the weapons that we have divine power අපි බස් රථයක යනවා වෙන්න පුළුවන් අනිත් සියලු මිනිස්යන් වගේම අපිව පෙනෙන්න පුළුවන් නමුත් අපි සටන් කරන්නා වූ යුදවල ඒ දිව්‍යමය බලයක් තිබෙනවා you remember that next time you're on the bus ඔබ බස් එකේ ඉන්නකොට ඔබ මේ දේ මතක තබා ගන්න I have got divine power මට දිව්‍යමය බලයක් තිබෙනවා hallelujah divine power we have things of the spirit that other people do not have අනිත් මිනිස්යන්ට නැති ආත්මික දෙයක් අපිට තිබෙනවා hallelujah and we have the ability to obtain victory by living with this spiritual reality e aathmika satyatave tule jeevathvima karana kota gena apita jayagrahane atpat karaganta puluwan and there is a whole teaching in this which I'm not going to bring now but the key I want to bring out from this now is that we have to be living not from our senses but from the spirit meken mama obata genenna oy athura ewillla api panch indriyan karana kota gena jeevath wenawa neme api aathmikawa jeevath weyutu kiyana ekai Ephesians chapter 3 verse 17 it was one of the verses of rhapsody this week and I had a wonderful time with it Ephesians 3 17 වෙනි පදයේ අතත්ති රිද්මේ තිබුණා වූ බයිබල් පදය I pray that out of his glorious riches he may strengthen oh. Go to 16 then. Can you put 16 up there, Chrysaster? It says this, I pray that out of his glorious riches he may strengthen you with power through his spirit so that Christ may dwell in your hearts through faith. එපිසු 3:16 උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරනකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත් ඇදහිල්ල කරනකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිසත් right this was paul's prayer මේක තමයි පාවුල්ගේ යාඥාව to the ephesian church එපිසු සභාව උදෙසා i pray මම යාඥා කරනවා that out of god's glorious riches දෙවියන් වහන්සේගේ ඒ වස්තුව තුල you might be strengthened with power ඒ බලයෙන් ඔබව ශක්තිමත් කරන පිණිස the word strengthened there means made really strong so that you have an authority about you එතන ශක්තිමත් කරනවා කියලා කියන්නේ පුදුම වූ ශක්තියක් ඒ ශක්තිය තුල ඔබට ආධිපත්‍යයක් තිබෙනවා it doesn't mean this strength boys ඒක කියන්නේ මේ ඔබේ මේ ශක්තිය ගැන නෙමෙයි the strength right okay an authority about you obe tule tibenna u adhipathyak gana me katha karanne I pray that out of his glorious riches he may strengthen you with power e balayen obowa shaktimat karana pinisa that power is dunamis e balaya vila dunamis balaya dunamis is the dynamic ability to cause change e wenas wema katikala haki e pudumawu balaya it comes out all over the new testament in acts chapter 1 verse 8 the holy spirit will fall upon them and they will receive power that dunamis e kriya eke ate kiyenawa e shudathmayan pamini kala on balaya labanawa e balaya etana sandahan wenne dunamis kiyannawa balayai I pray that out of his glorious riches God may strengthen you give you that authority with his power with dunamis e dunamis balaya samaga obata e shakti ehemath naththam adhipathya deema gana metena katha karana through his spirit unwahansege aathmaya karana kota gena in your inner being obe abhyantara manushyata your inner being is your spirit right obe abhyantara manushya avilla obe aathmayai so what is paul praying mokadda paul me sthane aathnya karanne that this holy spirit and the dynamic power and life of god would be deposited into your spirit. යශුදාත්මයන් වහන්සේත් එදා මේ මහත් බලයත් ඔබේ ආත්මය තුළ තැන්පත් වීම ගැනයි කතා කරන්නේ. So that you would have that authority. එවිට ඔබට කතා කරන ආධිපත්‍ය තිබෙන්න. That authority in the spirit. ඒ ආත්මික ආධිපත්‍ය. Like a policeman, however small he is, if he's got a policeman's outfit on, if he says stop, we'll stop, right? හරියට ඒ පොලිසිය කෙනෙක් වගේ ඒ කතරම් ඔහු කුඩා වුණත් ඔහු නවත්තන්න කිව්වොත් නවත්තන ඔහුට තිබෙන ආධිපත්‍ය නිසා. It's not because of how big he is, it's because of the authority that he has in him. ඔහු ඒ උස මහතින් කොතරම් ලොකුද කියන එක නෙමෙයි ඔහු ඒ ආධිපත්‍ය තිබෙන නිසා. And it's the same with us. If we have that spiritual authority, then when we speak, something will happen. ඒ වගේමයි අපිටත් අපිට ඒ ආත්මික ආධිපත්‍ය තිබෙනවා නම් අපි යම් දෙයක් කතා කරනකොට ඒ ස්ථානයේ වෙනසක් වෙන්න යනවා. And why? Do we have this going on? ඇයි අපිට මෙහෙම දෙයක් දෙවියන් වහන්සේ දී තිබෙන්නේ? Why? Verse 17. 17 වෙනි පදේ කියනවා. So that Christ may dwell in your heart through faith. ඇදහිල්ල කරනකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිස. So that now where does Christ? Where is Christ? කොහෙද ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ? Tell me where Christ is. කියන්න බලන්න ක්‍රිස්තුස් වහන්සේ කොහෙද ඉන්නේ? Where is he? Is he? Jesus Christ is in our hearts. Are you sure? Yes. Are you really sure? Yes. Jesus Christ is in your heart? Yes. So who's up in heaven? God the Father's on his own up there, is he? Translate for me. You're following me, aren't you? දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ විතරද ස්වර්ගයේ සිටින්නේ? Who's up in heaven? කවුද ස්වර්ගයේ සිටින්නේ? තව. But you just told me he was in your heart. Thank you, when Jesus වහන්සේ හදවතේ ඉන්නවා කියලා. Where is he? Ah, thank you. Okay. God the Father is sitting on the throne in heaven. ඒ පියාණන් වහන්සේ සිහසුනේ සිටිනවා ස්වර්ගයේහි. And Jesus Christ is on the throne in heaven. Jesus වහන්සේ සිහසුනේ සිටිනවා ස්වර්ගයේහි. They're not moving. සෙලවෙන්නේ නැහැ. Okay, God the Father will never move from there. Jesus will come back down again, but right now he's up there. පියාණන් වහන්සේ ඉවත් වෙන්නේ නැහැ ඒ ස්ථානේ. Jesus වහන්සේ නැවත පැමිණෙන්න යනවා. නමුත් දැන් සිටින්නේ ඒ ඉහළ ස්ථානයේ ස්වර්ගයේ. So Jesus is not in our hearts. Jesus වහන්සේ ඒක නිසා අපේ හදවතේ නැහැ. But the Spirit of God is in our hearts. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මය අපේ හදවතේ සිටිනවා. So when we're talking about Christ, what it says here, Christ may dwell in your hearts. We're not talking about Jesus Christ, we're talking about the Spirit of the Anointed One being in our hearts. මෙතන ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල වාසය කිරීම කියන එකෙන් සඳහන් වෙන්නේ උන්වහන්සේගේ ආත්මය අපි තුල තැන්පත් වීම ගැනයි. And how does it tell us Christ is going to dwell in our hearts? අපි තුල වාසය කරන්නට යනවා කියලා මේ ස්ථානයේ කොහොමද වෙන්නේ? By getting prayer from pastor? පාස්ටර්ගෙන් යාඥා ලබා ගැනීමෙන්ද? Through being really good? ඉතාමත්ම යහපත් කෙනෙක් වෙනකොටද? Through going to cell? සයිලයට යන නිසාද? How does Christ dwell in our hearts? කොහොමද ක්‍රිස්තුස් වහන්සේ අපි තුලට එන්නේ? Yes, thank you. Christ, the Holy Spirit comes into our hearts through faith. ශුද්ධාත්මයන් වහන්සේ අපේ හදවතට පැමිණෙන්නේ ඇදහිල්ල තුලිනුයි. Living in the Spirit is something we do through faith. ආත්මිකව ජීවත් වීම අපි කරන්නේ ඇදහිල්ල තුල පමණයි අපි කරන්නේ. It is not a feeling. ඒක හැඟීමක් නෙමෙයි. It is not something that I earn. අපි ඒ උපය ගන්න දෙයක් නෙමෙයි. If I'm going to know the Spirit of God dwelling in my heart, ශුද්ධාත්මයන් වහන්සේ මගේ තුල ඉන්නවා කියලා දැනගන්න. It is going to be through faith. ඒක දැනගන්න පුළුවන් එකම ක්‍රමය ඇවිල්ලා ඇදහිල්ලෙන් පමණයි. So as I have this key of living in the Word, මේ යතුරු පළවෙනි යතුරු අපි ඉගෙන ගත්ත දෙවියන් වහන්සේගේ වචනය තුළ ජීවත් වීම. I take hold of that word and make it mine. ඒ වචනය ලබාගත් වචනය අත්පත් කරගෙන ඒක මගේ කරගන්නවා. As I make it mine. ඒ වචනය මගේ කරගත්තහම I begin to live in the spirit. මම ඒ වචනය තුළ එහෙමත් නැත්නම් ආත්මිකව ජීවත් වෙන්න පටන් ගන්නවා. Because I'm living by the word with the word. මම ඒ වචනය තුළින් වචනය මත ජීවත් වෙන නිසා. Okay, I pray that out of his glorious riches he may strengthen you with dunamis power. ඒ දුනාමිස් බලයෙන් ඔබව ශක්තිමත් කරන පිණිස through his spirit in your inner being so that Christ may dwell may live may abide in your heart through faith ඔබේ අභ්‍යන්තර මනුෂ්‍යය තුල ජීවත් වන පිණිස I'll just open my notes now How's that? Right, okay. Is that clear? Yes, we have to be living in the Word and we have to be living in the Spirit. Now I want us to turn to another verse, Revelation chapter 12, verse 11. I don't know how many of you read Revelation last month in the Bible in a year. එලිදරව් 12 වෙනි පරිච්ඡේදය 11 කී දෙනෙක් ගිය වසරේ අවසානයේදී එලිදරව් පොත කියවුවද? I'll tell you. I read it and I was quite horrified at what is going to happen. මම ඒ දේ කියෙව්වා ඉතාමත්ම ඒ බියටපත් වුණ සිදුවෙන්න යන දේවල් ගැන. The challenges, the judgments The battles that are going to take place are terrible. Abiyoga vinishyan e satan pavatente yanna ude itamathma ayahapat. And if reading Revelation doesn't kick us into serving God with a greater passion, I don't know what will. Elidara pota kiyawimen apada honda talluwak labenawa e subaranchiya deshana kirimata. But there are two things going on in Revelation. එලිදරව් පොතේ කාරණා දෙකක් සිදුවෙමින් පවතිනවා. One is the judgment of God coming on the world. එකක් දෙවියන් වහන්සේගේ විනිශ්චය ලෝකයට පැමිණීම. And the other is the devil and his big, very powerful team trying to overcome the church and the Lord Jesus Christ. යක්ෂයාත් ඒ යක්ෂයාත් සමග සිටින බලවත් කණ්ඩායමත් ඒ සභාවට විරුද්ධව සභාව යටපත් කරන්න උත්සාහ කිරීම. And what we sometimes realize is happening in the spirit when you read Revelation you realize that that battle in the spirit is going to be demonstrated on this earth එලිදර පොත කියවනකොට අපිට තේරුම් ගන්න පුළුවන් එක කාරණාවක් තමයි ඒ සටන මේ ලෝකෙදී මේ ලෝකෙදී සිදුවෙන්න යනව කාරණාවක් anyway that's another story ඒක තවත් කතන්දරයක් ලොකු කතන්දරයක් but this verse I want to look at නමුත් මේ පදයේ දෙස් අපි බලමු in the midst of all of these battles and judgments that are going on මේ විනිශ්චයන් මේ යුද්ධයන් අතරදී සිදුවෙන්න යන දෙයක් තමයි මේ this verse comes out they triumphed over him that's the devil they is the christians triumphed over him the devil by the blood of the lamb and by the word of their testimony And they did not love their lives so much as to shrink from death. නුඹ බොහෝ සෙනගද ජාතින්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවත අනාගත වාක්‍ය කියන්ට ඕනේ මට කියන ලද්දේ. That's Revelation 11, Revelation 12. Here we go. ඔව්හු බැටළු පැටවහනන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය. ඔහු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය. Amen. They overcame him. The Christians overcame the devil. කිතුනුවන් යක්ෂයාව පරාජය කළා. And here are three keys. මෙතන යතුරු තුනක් තිබෙනවා. They overcame him number 1 by the blood of the lamb. පළවෙනි ක්‍රමය නම් ඒ බැටළුවානන්ගේ ලේ තුලින්. The blood of the lamb has redeemed us. බැටළුවානන්ගේ ලේ අපිට මිදීම ලබා දුන්නා. Which means that our sins are forgiven. ඒ කියන්නේ අපේ පාපයට සමාව දී තිබෙනවා. That we have been cleansed. අපිව ඒ පවිත්‍ර කර තිබෙනවා. That we have been given new life. අපට අලුත් ජීවනයක් දී තිබෙනවා. And what Jesus did after he rose again was he went and presented his blood to the Father and his blood is eternally before the Father so that eternally we are forgiven. යේසුස් වහන්සේ ඒක තමයි කරේ මරණය නැගිටින් පස්සේ පියාණන් වෙතට ගිහිල්ලා උන්වහන්සේගේ ලේ පූජා කරා. ඒ ලේ පූජාව සදාකාලික පූජාවක් බවට පරිවර්තනය වුණා. And if we are going to be walking in the spirit this year, we need to be remembering the blood of the lamb. අපි මේ වසරේ ඒ පවිත්‍රව ජීවත් වෙන්න නම් අපි දෙවියන් වහන්සේගේ ඒ යේසුස් වහන්සේගේ ලේ මතක තියාගන්න අවශ්‍යයි. And remembering we are totally forgiven. There is now no condemnation. අපි සම්පූර්ණයෙන් සමාව ලබා ඇති බවත් අපිට කිසිම වරදි තැබීමක් නැති බවත් හේතු අරගෙන ජීවත් වෙන්න අවශ්‍යයි. They overcame him by the word of their testimony. ඔවුන් ඒ වගේම තවත් ජයගත් දෙවෙනි කාරණාව නම් ඒ ඔවුන්ගේ වචනේ සාක්ෂියෙන්. This means that when you take the word of God and you make it yours and it becomes your testimony. මේ කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ වචනේ කියවලා ඒක ඔබට අත්පත් කරගෙන ඒක ක්‍රියා කරනකොට ඒක ඔබේ ඔබ බවට පත් වෙනවා. So it's not, oh, I had a cold and then I prayed and then God healed me. මට හෙම්බිරිස්සාවක් තිබුණා මම යාඥා කරා එතකොට දෙවියන් වහන්සේ මාව සුව කරා කියන දේ නෙමෙයි. The word of your testimony is I felt a cold. I knew the word of God said, by the stripes of Jesus, I have been healed. And I held on to that word. And as I held on to that word, I saw the healing of God manifest in my life. වචනේ සාක්ෂිය කියලා කියන්නේ ඒ දෙයට නෙවෙයි. වචනේ සාක්ෂිය කියලා කියන්නේ ඔබට හෙම්බිරිස්සාවක් වගේ දැනුන වෙලාවේදී ඔබ කියනවා මම දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙනවා මම යේසුස් වහන්සේගේ කස පහර වලින් සුවය ලබා ඉවරයි කියලා ඒක අල්ලගෙන ඔබ ප්‍රකාශ කරපුවාම ඔබේ ජීවිතයේ සුවය ඔබ අත්දකිනවා. The word of God is at work in us. දෙවියන් වහන්සේගේ වචනේ අපි තුල ක්‍රියාත්මක වෙනවා. The word of God is at work through what we say. අපි කතා කරන දේ තුල ඒ වචනේ ක්‍රියාත්මක වෙනවා. The word of God is what we speak. දෙවියන් වහන්සේගේ වචනේ තමයි අපි කතා කරන භාෂාව. And more we speak it, tomorrow's rhapsody. Brilliant. The more that we speak it, the word is manifested in our lives and it becomes our testimony. වචනේ අපි කතා කරන්ට ඒ වචනේ අපේ ජීවිත තුල පෙන්눔 කරනවා සහ ඒක අපේ සාක්ෂිය බවට පත් වෙනවා. Now we know those two, right? We know this. We know the blood of the lamb and we know the word of God. අපි දන්නවා බැටළු පුතුමාගේ ඒ ලේ ගැන, අපි දන්නවා වචනේ සාක්ෂිය ගැන. Ah, third one. තුන්වෙනි කාරණාව. They did not love their lives so much as to shrink from death. ඔහු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය. They overcame the devil because they didn't love their lives so much, they just wanted to guard their lives. ඔවුන් යක්ෂයාව පරාජය කරේ කොහොමද? ඔවුන්ගේ ජීවිතයට ප්‍රේම කරේ නෑ. ඔවුන් කරේ ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කරගත් එක විතරයි. They were ready to do the will of God even if it meant they should die. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්ට උන් සූදානම්ව සිටියා. ඔවුන්ව මරණයටපත් කරත් ඔවුන් ඒ දෙවියන් වහන්සේ කැමැත්ත කරන්ට තීරණය කළා. And when you read Revelation, many people do die. එලිදරව් පොත කියවුවහම බොහෝ මිනිස්සුන් කිතුනුවන් මැරෙනවා අපි දකින්න පුළුවන්. Now, listen really carefully. I am not prophesying that anybody is going to die this year. මෙතන ඔබ තේරුම් ගන්න අවශ්‍යයි මම මේ ප්‍රපේතමේ වචනයක් කියනවා නෙමෙයි කිසි කෙනෙක් මරණයටපත් වෙන්න යනවා කියලා. But what I'm talking about is an attitude. මම මේ කියන්නේ ආකල්පයක් ගැනයි. That is willing to stand up for the Lord and stand up for what is right even if it's difficult. දෙවියන් වහන්සේ උදෙසා හිටගන්ට හරි දෙයට හිටගන්ට ඒක කෙතරම් අපහසු වුණත් ඒ ස්ථානයේ ඔබ සිට ගන්න අවශ්‍යයි. Because there's no way we will be ready to die for the Lord if we can't even go into a place and say I'm a Christian. ඔබට යම් ස්ථානයකට ගිහිල්ලා මම කිතුනුවෙක් කියලා කියන්න බැරි නම් ඔබ කොහොමද දෙවියන් වහන්සේ උදෙසා මැරෙනවා කියන ස්ථානයට පැමිණෙන්නේ? Very very very very sorry but I believe in Jesus. හරිම කනගාටුයි මම යේසුස් වහන්සේව පිළිගන්නවා. Okay? We cannot be shy that we are believers in the Lord Jesus Christ. අපි ලැජ්ජවෙන්ට නරකයි අපි යේසුස් වහන්සේව පිළිගන්න බව කියන්නේ. It is the best thing that has ever happened to us. අපේ ජීවිතයට වෙලා ඇති හොඳම දේ නම් එයයි. Hallelujah. It has set us on the road to eternal life and eternal life has started with us and in us already. සදාකාලික ජීවනයේ ගමනකට උන්වහන්සේ අපිව කැඳවා ඇති අතර දැන් අපි අතත් මේ කාලයේදී මේ සදාකාලික ජීවනය තුල ජීවත් වෙනවා. And there is nothing in us that should be ashamed that we love Jesus Christ and that Jesus Christ loves us. Yesus wahanseida mama prema karanawa Yesus wahanse mata prema karanawa kiyala kiyanta lajjawenta kisima karanawak naha me sthane. And if we are not ashamed we will then confidently say and do the right thing. Api ehema lajja wenne naththam apita e nirbhitakama thibenawa katha karanta Yesus wahanse. If we are ashamed we will turn away. We will walk away. We will not do the right thing. Namuth apata lajja enan api harila yanta yanawa api hari de hama welawem nokara inta yanawa. Okay, we have to have that attitude, that fixed determination and strength within us. I am a Christian. I am proud of it and I am going to do, live and speak the word of God and the right thing wherever I go. මම කිතුනෙක් මම මේක ගැන ආඩම්බරයි මම කොතැනක ගියත් මම හරි දේ කරනවා කියනා වූ ඒ ආකල්පය තුළ අපි හැම වෙලාවෙම ජීවත් විය යුතුයි. If I'm laughed at, that's okay. මට මනුෂ්‍යයන් හිනා වෙනවා නම් ඒකට ප්‍රශ්නයක් නැහැ. If I lose my friends, that is okay. මගේ යහළුවන් මට නැති වුණා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. Because I'm going to stand for the Lord. මොකද මම දෙවියන් වහන්සේ උදෙසා හිටගන්නට. And I am going to do the right thing. සහ මම හරි දේ හැම වෙලාවෙම කරන්නට යනවා. Let's get it right now with the small things because the challenges are going to get bigger. දැම්මම අපි කුඩා දේවල් හරියට කරමු මන්ද අපේ අභියෝග තව ඉදිරියට විශාල වෙන්න යනවා. Let's set our focus. Let's set our sail. I am proud and glad that Jesus loves me and I love him. අපි තීරණය කරමු අපි ඒත් උගමු අපි කිතුණුවන් අපි ආඩම්බරයි මම හරි දේ දෙවියන් වහන්සේ උදෙසා කරනවා මම දෙවියන් වහන්සේ උදෙසා හිට ගන්නවා කියලා. So we have this attitude that we do not love our lives so much as to shrink, as to try to run away from embarrassment, to run away from ridicule. To run away from misunderstanding. ඒ ලැජ්ජාවෙන් දුවන්ටවත් එහෙමත් නැත්නම් අපි ප්‍රතික්ෂේප වීමෙන් හැරෙන් දුවන්ටවත් ඒ ආකාරයෙන් ජීවත් නොවිය යුතුයි අපි. Amen. Hallelujah. This leads me into the third point. මේක තුන්වෙනි කාරණාවට යොමු කරනවා. The first point, the key for living is living in the word. පළවෙනි කාරණාව ජීවත් වීමට යතුර පළවෙනි යතුර ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනේ ජීවත් වීම. දෙවෙනි කාරණාව ආත්මය තුළ ජීවත් වීම. And the third thing is living right. තුන්වෙනි දේ තමයි හරි ආකාරව ජීවත් වීම. Living right. හරි ආකාරව ජීවත් වීම. You know that story, Matthew chapter 7. ඔබ දන්නවා මතේව 7වෙනි පරිච්ඡේදයේ තිබෙනා වූ කතාව. Lovely Sunday school story, the wise man and the foolish man. ඒ ප්‍රඥාවන්ත මිනිසයාත් අනුවන I'll read it, okay? And then Pastor Roshani will read it. Therefore, everyone who hears these words of mine, this is Jesus talking to his followers. මේ යේසුස් වහන්සේ ඔහුගේ අනුගාමිකයන්ට කතා කරන ස්ථානය. And puts them into practice. It's like a wise man who built his house on the rock. The rain came down, the streams rose, and the winds blew and beat against that house. Yet it did not fall because it had its foundation on the rock. But everyone who hears these words of mine and does not put them into practice is like a foolish man who built his house on sand. The rain came down, the streams rose, and the winds blew and beat against that house, and it fell with a great crash. Matthew 7:24-27 dakwa ehein yamek mage me wacana asa ewa pilipadida ohu parvate pite tamage ge sadagat nuwana eti manushyekuta samana karunu labanneya wasi wasa jalaya gala hulanga hama e geta gasuwe e parvate pite pihita tibunu bæwen nowatuneya yamek mage me wacana asa ewa pili nopadida ohu wali matte hi tamage ge sadaganna gan sadagat නුවන නැති මිනිසියෙකුට සමාන කරනු ලබන්නේය. වැසි වැස ජලය ගලා හුළඟ හම ඒගෙට ගැසුවේය. ඒක වැටුනේය. එහි වැටීමද බලවත් විය. Amen. Amen. Right, what is the story? There's a wise man and there's a foolish man. එතන නුවන ඇති මිනිසෙක් සහ නුවන නැති මිනිසෙක් ගැන කතා කරනවා. There are many similarities in this story. මේ කතාවේ සංසන්දනය කළ හැකි ගොඩක් දේවල් තිබෙනවා. They both built a house. දෙන්නම ගෙයක් හැදුවා. The rain came on both of them. ඒ ගෙවල් දෙකටම වැසි වැස්සා. The floods came on both of them. ඒ ගෙවල් දෙකටම ජලය ගැලුවා. The wind beat against the house of both of them. ඒ ගෙට හුළඟ හැමුවා ඒ ගෙවල් දෙකටම. Exactly the same story. ඒ එකම කතන්දරය තමයි තිබෙන්නේ. Both of them had their challenges, right? The difficult times. ඒ ගෙවල් දෙකටම තිබුණා ඒ අභියෝග කාලය. But what happened? නමුත් මොකක්ද වුනේ? The wise man's house stood firm. The foolish man's house went boom. එනුවනකාර මිනිසයාගේ නිවස ශක්තිමත්ව තිබුණත් අනුවන මිනිසයාගේ නිවස වැටුණා. What was the difference? මොකක්ද වෙනස? What was the difference? මොකක්ද වෙනස? Where did the wise man build his house? කොහෙද එනුවන තිබුණු මිනිසයා ඔහුගේ නිවස ගොඩනැගුවේ? On the rock. Where did the foolish man build his house? අනුවන මිනිසයා කොහෙද ඔහුගේ නිවස ගොඩනැගුවේ? On the sand. Okay, now when you read what Jesus said, what made the rock and what made the sand? යේසුස් වහන්සේ පැහැදිලි කරනවා ඒ පර්වතය සෑදුවේ කුමකින්ද ඒ වැලි කියන්නේ කුමකටද කියලා. The word of God. Yes. වචනය දෙවියන් වහන්සේගේ වචනය. Yes, but the foolish man had the word of God as well, if you look at that. ඒ අනුවන මනුෂ්‍යයාට දෙවියන් වහන්සේගේ වචනේ තිබුණා. They both had the word of God. දෙවියන් වහන්සේගේ වචනේ දෙන්නටම තිබුණා. They were both reading the word of God. What was the difference? දෙන්නම වචනේ කියවන අය. නමුත් මොකක්ද වෙනස? Right, they both had the word of God. දෙන්නටම දෙවියන් වහන්සේගේ වචනේ තිබුණා. They both probably came to the same church. දෙන්නම සමහර විට එකම පල්ලිය එකම සභාවට එන්නේ නැති. I'm not sure, but I think they both read Rhapsody. Sure නෑ සමහර විට දෙන්නම යථාර්ථ රිද්මයක් කියවන්නේ නැති. And they probably were in the same cell group. ඔවුන් දෙන්නම එකම සෛල කණ්ඩායමේ ඉන්නත් ඇති. But one of them did what the word said. නමුත් එක්කෙනෙක් පමණක් දෙවියන් වහන්සේ වචනේ කියපු දේ කරා. And one of them read it and then forgot all about it. එක්කෙනෙක් වචනේ කියෙව්වා නමුත් ඒකේ තිබුණු දේ ඔහු අමතක කරා. That, my dear people, is one of the great keys for us this year. ඒක තමයි මේ වසරට බලවත්ම යතුර අපට. We have to have living with the word. අපි ඒ වචනයත් සමග ජීවත් වෙන්න අවශ්‍යයි. We have to be living by the spirit. අපි ආත්මෙන් ජීවත් වෙන්න අවශ්‍යයි. But if we do not do what we receive from the word and from the spirit, it doesn't matter how much we receive. අපි වචනේනුත් ආත්මේනුත් ලබාගත් දේ මත ජීවත් උනේ නැත්නම් අපි කතරම් වචනේනුත් ආත්මේනුත් ලබාගත්ද කියන එක අපිට වැඩක් වෙන්නේ නැහැ. We have to do the word. අපි වචනය ක්‍රියා කරන්නටම අවශ්‍යයි. If we have to be living rightly. අපි හරි ආකාරව ජීවත් විය යුතුමයි. We have to do the right thing. අපි හැම වෙලාවෙදිම හරිව තිබෙන දේ කළ යුතුමයි. Our success in our challenges and our success this year will come as we live right. අපේ අභියෝග තුල මේ වසරේ අපේ සාර්ථකත්වය පැමිණෙන්නේ අපි හරි ආකාරව හරි දේ කරන විටයි. Very quickly because I know my time is up. That means we have to forgive someone even if they don't deserve it. ඒ කියන්නේ සමහර අයට අපිට සමාව දෙන්න සිදු වෙනවා ඒක ඔහු ලැබිය නොයුතුව තිබුණත්. Have you ever had somebody who's done something really wrong to you and you think they don't deserve to be forgiven? සමහර විට ඔබට මෙහෙම හැඟිලා ඇති යම් කෙනෙකුට සමාව දෙන්න අපහසුයි. එයාට සමාව දෙන්නවත් වටින්නේ නැහැ කියලා ඔබට හැඟෙනවා. Have you ever felt like that? ඔබට එහෙම හිතලා තියෙන අවස්ථාවක් තිබෙනවද? Do not deserve my forgiveness. මගේ සමාව දෙන්න වටින කෙනෙක් නන් නෙමෙයි කියලා ඔබ හිතනවා. Anybody ever felt like that? එහෙම හිතලා තිබෙනවද? I have. හිතලා තියෙනවා. Right. But if we're living right, we are people who forgive. අපි හරියාකාරව ජීවත් වෙන මිනිස්යන් නම් අපි මිනිස්යන්ට සමාව දෙන අය. If we are living right, we use our mouths right. අපි හරියාකාරව ජීවත් වෙනවා නම් අපේ මුඛය අපි හරියාකාරව පාවිච්චි කරනවා. අපි ඒ මිනිස්යන්ව පහත් කරලා කතා කරන්නේ නැහැ. We don't slander. That means put people down. අපි මිනිස්යන්ව පහත හෙලන්නේ නැහැ. We don't speak negatively. අපි ඒ අසුභවාදී ලෙස කතා කරන්නේ නැහැ. We don't gossip. අපි ඕපාදූප කතා කරන්නේ නැහැ. That means we use our money rightly. ඒ කියන්නේ අපේ මුදල් අපි හරි ආකාරව පාවිච්චි කරනවා. We tithe. අපි දසයෙන් කොටස් දෙනවා. Have you ever had this I was thinking about when I was preparing. Sometimes your cell leader can say have you been praying this week? සමහරට සෛල නායකයා ඔබෙන් අහන්න පුළුවන් ඔබ යාඥා කරාද මේ සතිය? Oh yes pastor. Oh pastor කියලා කියනවා. Yeah? And you can kind of say things that aren't true. Have you been giving your tithe? Oh yes. No, what do you get? That's it. කොටස් දෙනවාද කියලා අහපුවාම ඔව් පාස්ටර් කියලා කියන්න පුළුවන්. This is why we go like this here, right? ලංකාවේ හැම කරනවලු. Okay. But we can say things that aren't true. නමුත් සත්‍ය නොවන දේ අපිට කතා කරන්න පුළුවන්. To make ourselves look good. අපිව හරියාකාරව පෙන්නුම් කරන්න ඕන නිසා. If we are living right, we will say the truth and we will do the truth. නමුත් අපි හරියාකාරව ජීවත් වෙනවා නම් අපි හරි දේ කතා කරමින් හරි දේ කරමින් සිටින්ට යනවා. We will speak well. අපි හරියාකාරව කතා කරන්න යනවා. We will use the internet well. ඉන්ටර්නෙට් ජාලේ අපි හරි ආකාරව පාවිච්චි කරන්න යනවා. We will only watch good films and good things on TV. අපි යහපත් චිත්‍රපට යහපත් දේ පමණක් බලනවා. We will have good relationships in our family. අපේ පවුල තුළ යහපත් සම්බන්ධතාවයන් පමණක් තිබෙන්න යනවා. I might well expand on this on Thursday. මේක ගැන තවදුරටත් බ්‍රහස්පතින්දා දවසේ කතා කරන්න යනවා. But our keys for living that you take away with you and you work through this week is we are living in the word. අපි වචනය තුළ ජීවත් වෙනවා. We are living in the spirit. ආත්මෙන් ජීවත් වෙනවා. And we are living right. සහ අපි හරි ආකාරව ජීවත් වෙනවා. Which means we do what we're told. ඒ කියන්නේ අපිට කරන්න කියා ඇති දේ අපි කරනවා. Amen. Amen. Amen. We can have a great year this year. අපි අනර්ග වසරක් ගත කරන්න යනවා. And these are three keys for us. මේ යතුරු තුනක් අපි උදෙසා. And we need to stand up. අපි නැගිට සිටිමු. And we're going to respond to the Lord. අපි දෙවියන් වහන්සේට මේ වෙලාවේ ප්‍රතිචාර දක්වන්න යනවා. What the Holy Spirit has been saying to you today, සුදාත්මයන් වහන්සේ අද දවසේ ඔබට කතා කරමින් සිටියද, that I want you to respond to him. ඔබ දැන් සුදාත්මයන් වහන්සේට ප්‍රතිචාර දක්වන්නට. Because it's not what everything that you've heard that's important, it's what you do with what you've heard. ඔබ ඇසුවා වූ සියලු දේ නෙමෙයි වැදගත් වෙන්නේ, ඒ ඇසුවා වූ දේ තුළින් ඔබ කරන්ට යන දේයි වැදගත් වෙන්නේ. And in your spirit you respond to him, and in your spirit now you decide what am I going to do. ඔබ ආත්මයෙන් දැන් ඔබ ඒ වචනයට ප්‍රතිචාර දක්වනවා, සහ ආත්මයෙන් දැන් ඔබ තීරණය කරනවා මම මේ දේ උදෙසා මෙහෙමයි කරන්න කියලා. Amen. Let's just speak in tongues for a bit. අපි අන්‍ය භාෂාවෙන් සුළු මොහොතක් කතා කරමු. Just about one or two. Hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa hayaliya mahalalwa Huaya halalwa hayaliya mahalwa hayaliya mahalwa Huaya halalwa hayaliya mahalwa hayaliya mahalwa Halwa hayaliya mahalwa hayaliya mahalwa Huaya halalwa hayaliya mahalwa We thank you, Father. We thank you, Father. Thank you, Father. Halalwa hayaliya mahalwa hayaliya mahalwa Oh, we thank you, Father. Kantaliya halalwa hayaliya mahalwa Father, thank you for your word. ස්වාමිනේ වහන්සේගේ වචනය ගැන ස්තුතිවන්ත වෙනවා. One of the keys for great living. ඒ ස්වාමිනේ අනර්ග වූ යතුරු අපිට ජීවත් වෙන්න වහන්සේ දුන්නා. We thank you for your spirit. ස්තුති ඔබ වහන්සේගේ ආත්මය නිසා. That gives us the instruction on living right. අපිට ස්වාමිනේ හරි ආකාරව ජීවත් වෙන්න උපදේශ දෙන්නා වූ ආත්මය නිසා. Father, we say at the beginning of this year, we want to get these things right in our lives. අපි කියනවා ස්වාමිනේ වසරේ ආරම්භයේ මේ දේවල් හරිව අපේ ජීවිතේ තබා ගන්නට කැමැතියි. That we will enjoy this year of triumph and everything you have for us. එවිට ස්වාමිනේ මේ විජයග්‍රහණයේ වසරේ වහන්සේ තබා ඇති සියලු දේ අපිට භුක්ති විඳින්නට හැකි වෙන්න. We commit ourselves to you and to the word of your grace. ස්වාමිනේ වහන්සේගේ වචනේ නැමැති අනුග්‍රහයටත් ඔබ වහන්සේටත් අපි කැප වෙනවා. We commit ourselves to your spirit. අපිවම ඔබ වහන්සේ උදෙසා ස්වාමිනේ කැප කරනවා. And we commit ourselves to live right. ඒ හරි ආකාරව ජීවත් වෙන්න අපි කැප වෙනවා. We thank you, Father. ස්තුතියි ස්වාමිනේ. And in Jesus' name, I bless everybody here. යේසුස් වහන්සේගේ නාමයෙන් මෙතන සිටින හැම කෙනෙක්ටම ආශිර්වාද කරනවා. That they will walk in your grace and in your favor this week. ඔන වහන්සේගේ අනුග්‍රහය තුළත් වරප්‍රසාදය තුළත් ජීවත් වෙන පිණිස. They will be doing the right thing. ඔන හරි දේ කරමින් ජීවත් වෙන පිණිස. Loving the right thing. ඒ හරි දේට ප්‍රේම කරමින් සිටින පිණිස. Walking in health. ඒ දිව්‍යම නිරෝගීකම තුළ ජීවත් වෙන පිණිස. සඵලත්වය තුළ ජීවත් වෙන පිණිස. Money will come to them. ඒ මුදල් ඔන් පසුපසෙන පිණිස. Opportunities will come to them. අවස්ථාවන් ඔන්ට පැමිණෙන පිණිස. Fruitfulness will be their portion. ඒ ඵලදායීතාවය ඔන්ගේ කොටස වෙන පිණිස. They will enjoy the life you have given them. ඔබ වහන්සේ ඔන්ට දී ඇති ජීවිතය ඔන් භුක්ති විඳින පිණිස. And we will walk in victory and on Thursday we will come together for a glorious teaching. අපි හැම කෙනෙක්ම ජයග්‍රහණයේ ජීවත් වෙමින් ඉදේ බ්‍රහස්පතින්දා දවසේ වහන්සේගේ වචනය ලබන්න පැමිණෙන පිණිස. In Jesus' name. Amen. Amen. Thank you.